ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, සදහවත් වාසනාවන්ත පින්නතුනි, අජිත් මුණසිංහ මහත්මයා, මාල්කිනෝනා මහත්මිය, චන්ද්‍රක්කා මේ පින්නතුන් මාතිකව මහත් ශ්‍රද්ධාවෙන් ස්වාමින් වහන්සේලා උදෙසා පූජා කරන සංඝ සතු දානමය පින්කමයි අද දිනත් මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඊටාම දීර්ඝ කාලයක් පුරා මේ විහාරස්ථානියත් ඒ වගේම තවත් අවට විහාරස්ථානත් සම්බන්ධ කරගෙන සිදු කරන මේ උතුම් පින්කම් මාලාව අඛණ්ඩව වසර ගණනාවක් සිදු කරගෙන ඇවිදෙල්ලා ඒ පින්කම අදටත් ඊටාම මැනවින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිදු කරන පින්කමක්. ස්වාමීන් වහන්සේලා උදෙසා අපයමක් පූජා කරනකොට අප බෞද්ධයන් විදියට ඉමා ශ්‍රද්ධාවෙනුයි ඒ පින්කම සිදු කරන්නේ. ඊට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් වගත්වමින් ස්වාමීන් වහන්සේලා උදෙසා යමක් පූජා කිරීම අසංඛේයෝ අප්‍රමේයෝ මහා පුණ්‍යකන්දෝ කියපු විදියට අසංඛේයෝ අප්‍රමාණවෝ පින් සිටිවිලි සිදුවෙන ඉතාමත් ඉහළ ආනිසංසදායී පින්කමක් විදියටයි දානමය පින්කම සංඝසතු දානමය පින්කම ගැන ධර්මයේ සඳහන් වන්නේ. ඊට හේතුව තමයි අප එක ස්වාමින් වහන්සේ කෙනෙකු උදෙසා යමක් පූජා කළත් එයාට පූජා කරන්නේ මේ මුළු ශාසනයම සෝභමාන කරපු සියලුම ස්වාමින් වහන්සේලා උදෙසායි ඒ පින්කම සිදු කරන්නේ. එදා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පටන් අරගෙන සැරියුත් මොගලන් ආදී ඒ උතුම් මහරහතන් වහන්සේලාගෙන් සෝභමාන වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි ස්වාමින් වහන්සේලාගෙන් ඊටාම ස්ථාවරව මුල් බැසගෙන ඒ වගේම මහා මහින්ද ස්වාමින් වහන්සේ වැනි ඒ උතුම් ස්වාමින් වහන්සේලාගෙන් ලෝක ව්‍යාප්ත වෙලා මහා අරිට්ඨ වැනි ස්වාමින් වහන්සේලාගෙන් ශ්‍රී ලංකා භූමිය තුළ ස්ථාපිත වෙච්ච මේ උතුම් සම්බුද්ධ ශාසනය සෝභමාන කළ අතීතයේ වැඩ සිටිය වර්තමානයේ වැඩ සිටින අනාගතයේ වැඩ සිටින්නා වූ කියන තුන් කාලයකමයි මේ මහා සංඝරත්නය වෙනුවෙනුයි අපේ පූජාව සිදු කරන්නේ. ධර්මයේ ඉතාම පැහැදිලිව දක්වනවා ඉමං බික්ඛං බික්ඛු සංඝස්ස දේම කියලා අපි යමක් පූජා කරනකොට එය හුදෙක් ස්වාමින් වහන්සේලාට පමණක් පූජා කරන පූජාවක් නෙවෙයි, ඒක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරපු සම්බුද්ධ පූජාවක් වෙනවා. එදා මහා ප්‍රජාපති ගෝතමියට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, සංඝේ ගෝතමී දේහි සංඝේ දෙන්නේ මමංච දෙන්නම් හෝති කියලා. ගෝතමිය මෙය ස්වාමින් වහන්සේලාට පූජා කරන්න ස්වාමින් වහන්සේලා උදෙසා යමක් පූජා කරනකොට එය මා වෙනුනුත් පූජා කරපු පූජාවක් වෙනවා කියන අදහස සඳහන් කළා. ඊට හේතුව තමයි අහංහි අරහා ලෝකේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ අරහතුන් වහන්සේ කෙනෙක් කියන කාරණය. ඉතින් අප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙනම සම්බුද්ධ පූජා පවත්වලා ඒ පුද්ගලික දානවලින් ඉහළ මානසංශ ලබා ගන්න අතරේදී සංසතු යමක් පූජා කළා නැවත වතාවක් අප බුද්ධ පූජාවකුත් සිදු කරන අවස්ථාවක් බවට පත් වෙනවා. ඉතින් අන්න එවැනි පින්කමක යොබේ දෑතින් පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. ස්වාමීන් වහන්සේලා උදෙසා අප කිසියම් පූජාවක් කරනකොට එක අතකින් ඒ ස්වාමීන් වහන්සේලා තුළ තියෙන සීලාදී ගුණධම් උන්වහන්සේලා කරපු කැපවීම ශාසන වෙනුවෙන් කරපු පරිත්‍යාගය අප සිහිපත් කරනවා. අනිත් අතෙන් උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ සෝභමාන කරන්න පෝෂණය කරන්න මේ මතුපරපුරට දයාද කරන්නට අතීතයේ කලාව සුවිශේෂී කැපවීමට කරන කෘතඥතාවයක් කෘතෝපකාරයක් විදියටයි අප මේ දානය පූජා කරන්නේ. ඉතින් අද ශ්‍රී ලංකාව මේ පොසොන් පොහොය සමරන අවස්ථාව. ඉතින් ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ හිටියනම් අද දින මිහින්තලාව ඒ වගේ මණ්ඩුවාදපුරය අටමස්ථානයේ මේ හැම ස්ථානයක්ම ජනයාගෙන් පිරී ඉතිරිල යන දවසක් විදියටයි සඳහන් වන්නේ. ඊට හේතුව තමයි මේට අවුරුදු 2300 ගණනකට කලින් මිහිඳු මහරහතන් වහන්සේ පිරිස සමග ශ්‍රී ලංකාවට වැඩම කරලා ඒ උතුම් බුද්ධ ශාසනය ඒ උතුම් ධර්මය ශ්‍රී ලංකාවාසීන්ට දායාද කරලා ඒ ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වෙච්ච බුදුදහම තමයි අද තේරවාදී මුළු බුදුදහමේ විදියට ලෝක පුරාම ව්‍යාප්තව තියෙන්නේ. අන්නේ උතුම් දිනේදීම ඔබට මේ පින්කම් මේ අවුරුද්දෙහි මේ මාසෙ සිදු කරගන්න ලැබුණා කියලා හිතනකොට වඩාත්ම සතුටට පත් වෙන්න පුළුවන්. අජිත් මහත්මයාත් මලිකිනෝනත් වසර 40කට අධික කාලයක් අඛණ්ඩව සිද කරගෙන යන මේ උතුම් පින්කමයි සිද කරන්නේ. ඔබේ හිතේ බලවත් පිනක්, කුසලයක්, ශ්‍රද්ධාවක් දිනු කරගෙන වඩ වඩාත්ම මේ පින්කම තුළින් ආධ්‍යාත්මික සතුටක් භුක්ති විඳින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබේ දෑතින් දානය පූජා කරපු ස්වාමීන් වහන්සේලා ලෝකයේ බොහෝ රටවල වාසය කරනවා. උන්වහන්සේලා බණපදයක් දේශනා කළත් ඒ පිනත් ඔබට ලැබෙනවා. ඔබේ ශක්තිය ඒ ස්වාමීන් වහන්සේලාගේ ඒ හැම බණපදයක් පිටපස්සේම තියෙනවා කියන හැඟීම ඇති වෙන විට ඔබට නිරාමිස සෝයක් ඇති වෙන්නේ. ඒක ඔබේ ආධ්‍යාත්මික ගමන් මගට ලොකු ආලෝකයක් වෙනවා. ඉතින් ඒ ගැන කල්පනා කළා අජිත් මහත්මයා, මල්කිනෝනා ඉමහත් ශ්‍රද්ධාවෙන් ධාර්මික උපයාගත් වස්තුව, ඒ වගේම අපේ චන්ද්‍රක්කාගේ බොහොම මහන්සියෙන් කැපවීමෙන් මනා අලංකාරවත්වයෙන් මේ සිදු කරන දානමේ පින්කම සෝදානම් කරපු මේ සියලු දාන වස්තුව සරියුත් මගලන් ආදී ඒ උතුම් ලික්ලේශයේ මහා සංඝ පරපුරට සංඝ සතු කොට පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය පින්තුන් හැම දිනාටමත් මේගේ ඥාතීන්ටත් උතුම් නිවන් පිණසම හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ හැටියට පාළි පාඨය කියමින් දානය සංඝ සතු කොට පූජා කරමු. ඉමං දෙක්ඛං දෙක්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං දෙක්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං දෙක්ඛෝ සංඝස්ස දේම. හොඳයි, එම වාක්‍ය ප්‍රකාශ කිරීමත් සමගම පින්නතුන් සතුව පැවතිච්ච මේ දාණය උතුම් මහා සංඝරත්නය උදෙසා සංඝ සතු කොට පූජා වුණා. ඉතින් හුඟක්ම සතුටට පත්වන්න ඔබ ඊටාම පින්වන්තව ලැබුක් මේ ජීවිතය වඩාත් මරතවත් වෙන විදියට, ඒ පින සවත් දිනු වෙන විදියටත්, මියගේ ඥාතින්ට පින් වැඩෙන විදියටත් මේ මාසෙ පින්කමක් ඊටාම හොඳින් සිදු කරගන්න ලැබුණා කියලා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප මේ සිදු කරන පින්කම් අපේ ජීවිතයට වඩාත්ම ශක්තිමත් වෙන විදියටත්, ඒ වගේ මේ පින බලවත් වෙලා අපේ සසර ජීවිතයටම වඩාත් මානිසංසදායී සිදුවන ආකාරයටත්, අප මේ සිදු කරන පින මියගේ ඥාතීන් ආදී ඒ අනිකුත් අයට අනුමෝදන් කරවීමට සුදුසු වන ආකාරයටත් වඩාත් මේ පින්කම ශක්තිමත් කරගන්නේ කොහොමද කියන කාරණය ධර්මයේ තුල ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා සංඛාර උපත්ති කියන සූත්‍රයේදී අපේ ජීවිතවල ඉහළ බලාපොරොත්තු, ලෞකික බලාපොරොත්තු වගේම ආධ්‍යාත්මික ලෝකෝත්තර බලාපොරොත්තුත් ඉෂ්ට වෙන කරුණු කිහිපයක් පැහැදිලි කරනවා. එයින් එකක් තමයි ශ්‍රද්ධාව, ඒ වගේම සීලය, ඒ වගේම දන් දීම, ඒ වගේම ශ්‍රුතවත් භාවය, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නය කෙරෙහි තියෙන ප්‍රසාදය. දැන් ඔබ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ දානය පූජා කරන්නේ මහ ශ්‍රද්ධාවෙන්. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්නේ ශ්‍රද්ධාවෙන්. ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නේ බොහොම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්. එතකොට ඒ උන්වහන්සේලාගේ ගුණ සිහිපත් කරගෙන ඒ ගුණ නිතර නිතර සිතන එක තමන්ගේ හිතේ ශ්‍රද්ධාව දිනු කරගන්න අවස්ථාවක් වෙනවා. අප බුද්ධ පූජාව දානයක් විදිහට පූජා කළත් අපට ඒක වඩාත් මානසංසදායේ වන්නට නම් ඒ බුදු ගුණ අපි නිතර නිතර සිහිපත් කරන්නට ඕන. එතකොට තමයි ඒ පින හුඟක් ශක්තිමත් වෙන්නේ. ස්වාමීන් වහන්සේලා උදෙසා අපි යමක් පූජා කරන විට ඒක දානයක් වෙනවා වගේම ඒ අප නිතර නිතර සිහිපත් කරනවා නම් ඒක සංඝහනුසති භාවනාවකුත් වෙනවා. බුද්ධ පූජාව බුද්ධ පූජාවක් වගේම බුද්ධහනුසති භාවනාවක් කරගන්න පුළුවන්. සංඝ උපස්ථානය සංඝහනුසති භාවනාවක් කරගන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කිරීම ධම්මානුසති භාවනාවක් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ දෑතින් පූජා කරන දානය ගැන නිතර නිතරම හිතන්නට ඕන. දැන් ඔබ ජීවිත කාලය පුරාම මේ වගේ දාන ආදී පින්දාම් සිදු කළා කියන එක නිතර නිතර ජීවිතේ හිතන්නට ඕන. එහෙම හිතනකොට වා කුසලය ආධ්‍යාත්මිකව ශක්තිමත් වෙනවා. එතකොට ඒක හුදෙක් දානය විතරක් නෙවෙයි, ඒක ඡාගානුසති භාවනාවක් බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා සීලය. අප නිරතුරුව පංචශීලය ආරක්ෂා කරනවා. මේ පංචශීලය තමයි ආරක්ෂා කරනවා කියන එක නිතර නිතරම සිහිපත් කරන්නට ඕන. මම ප්‍රාණඝාතයෙන් වැළකිලින්නේ, මම සොරකම් කිරීමෙන් වැළකිලා, මේ ආදී සමාරකින සිල්පද ගැන නිතර නිතරම හිතලා ඒ ආනිසංස දකින්නට ඕන, ඒ ගැන හිත පහදවා ගන්නට ඕන. එතකොට ඒක හුදෙක් සීලය පමණක් නෙවෙයි, ඒක සීලානුසති භාවනාවක් බවට පත් වෙනවා. ඊළඟට ශ්‍රුතවත් භාවය කියන එක, අප ධර්ම ශ්‍රවණය කරලා දහම් කරුණු නිතර හිතේ තියාගෙන ඉන්නකොට ජීවිතේ කුමන අත්දැකීමකට පත් වුණත් අප ධර්මානුකූලව ඒක මෙනෙහි කළ බලනවා. අප සතුටෙන් ඉන්න අවස්ථාවේදී විතරක් නෙවෙයි, ජීවිතයේ කනගාටුවෙන් ඉන්න අවස්ථාවේදී අප ධර්මයමයි ගලප ගලප බලන්නේ. අපි දකිනවා හැමදාම ජීවිතේ එක වගේම සතුටම නැහැ, ඒක වෙනස් වෙන බවක් දන්නවා. අටලෝ දහම ගැන අපි කම්පා වෙන්නේ නැහැ. අපි ඒ කරුණ නිතර නිතර මෙනෙහි කරනකොට, ඒ ධර්ම කරුණොත් එක්කම ජීවත් වෙනකොට ඒක ධම්මානුස්සති භාවනාවක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒක ඉහළම මට්ටමට ගිහිල්ලා බොජ්ජංගයක් විදියට ධම්මවිචය සම්බොජ්ජංගේ බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කරුණ සඳහන් කළේ අප මේ කරන පින්කම් වඩාත්ම ශක්තිමත් කරගන්න. දැන් ඔබ නිවස ඉඳලා මේහාට එන අවස්ථාවේ ඇතමිට ඔබ නොයෙක් දේවල් හිතේ තෙන්නේ. නමුත් ඒ වෙලාවේ පුළුවන් මේ ස්වාමීන් වහන්සේලා ගැන, ඒ සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන හිතනකොට, ඒ ස්වාමීන් වහන්සේලා උදෙසා නේද අපි මේ දානය පූජා කරන්නේ. දානෝපකරණ සකස් කරනකොට අනේ මේ අපි දානය හදන්නේ බුදුහාඳුරු වෙනුවෙන් නේද, සංඝරත්න වෙනුවෙන් නේද, ඒ ස්වාමීන් වහන්සේලා මේ විදිහට බණ කියනවා, ලෝකෙට යහපත සිදු කරනවා, මම මේ මහන්සියෙන් හම්බ කරපු ධනය මේ උතුම් පුණ්‍යශේත්‍රයේ නේද මා තැන්පත් කරන්න කියලා හිත හිත ඒක සංඝානුසති භාවනාවක් විදිහට අපට කරන්නට පුළුවන්. එතකොට මෙන්න මේ කරුණු යලි යලිත් මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ ඇයි? ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් භාවය, දන් දීම, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු. මේ කරුණු අපි නිතර නිතර සිහිපත් කරන විට අපේ ජීවිතයේ දිනකට වැඩිපුරම සිහි කරන කරුණ මෙන්න මේ කරුණ බවට පත් වෙනවා. ශ්‍රද්ධාව, සීලය, දානය, ශ්‍රුතවත් භාවය, මේ කරුණ ගැන නිතර අවධානයෙන් ඉන්නකොට අපේ දවසට වැඩිපුර වාර ගණනක් ඉන්නේ මේ කරුණොත් එක්ක. ඒකෙන් කියන්නේ අපේ ජීවිතේ වැඩිපුර සතුට තියෙන්නේ අපි කරපු මේ පින්කනොත් එක්ක. ඒ විතරක් නෙවෙයි, දැනට අපි ජීවිතයේ දේපල ගැන, දරුවන් ගැන, නැත්නම් තමාගේ ශරීරය ගැන, තමාගේ රූපේ වෙනස් වීම ගැන, ලෙඩ දුක් ගැන, මේ වගේ කරුණක් ගැන අපි හිතනවා නම් ඒ ගැන හිතන වාරේ එන්න එන්නම අඩු වෙනවා. අඩුවල වැඩිපුරම මේ කුසලයත් එක තමයි තමන් ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ ජීවිතයේ වැඩිපුර ප්‍රමුඛත්වය දෙන්නේ මෙන්න මේ කරුණ වලට. අපි එහෙම කළ යුත්තේ ඇයි? එහෙම කළොතින් තමයි අපේ ජීවිතේ වඩාත්ම සතුටටපත් වෙන්නේ. අනිත්‍යය තමයි අපි ජීවිතයේහි මේ ජීවිතයේ අත්හරින මොහොතෙහි අපේ ඊළඟ ආත්ම භාවය තීරණය කරන්නේ. අපි කොච්චර පින්කම් කරාද කියන කාරණේ නෙවෙයි තීරණය වෙන්නේ, අපි ඒ පින්කම් කොච්චර හිතනවාද කියන කාරණේ. දවසට වැඩිපුර වාර ගණනක් අපි මොකද්ද හිතන්නේ කියන කාරණේ තමයි ඊළඟ ආත්ම භාවය තීරණය කරන සාධකය වෙන්නේ. ඇයි එහෙම අපි කළ යුත්තේ? අපි ඇතැම් විට මේක නිතර නිතර සිහි නොකරොතින් අපට ඇතැම් විට අපි සන්තක දේවල් අත්හැරෙනකොට, දේපල, ධනය, දරුවන්, මේ දේ අත්හරින මොහොතේ අපට හිත හදාගන්න බැරි වෙනවා. ඇතැම් විට අපේ හිත පිහිටන්නේ අන්නේ දෙයක් ගැන. අන්නේ නිසා අපේ දෛනික ජීවිතයේ සතුට වැඩි වෙන්නට ඕන අප මේ පින්කම් කිරීම පිළිබඳව තමයි, ඒත් එක තමයි අපි වැඩිපුර ජීවත් වෙන්නට ඕන. එහෙම නැත්නම් ඇතැම් විට අපට අපි ජීවිතේ ලොකු පින්කම් කළා තිබුණත් අපිට ඇතැම් විට සුගතිගාමී වීම කියන එක ලෙහෙසි වෙන්නේ නැහැ. ඒක ඉතාම පැහැදිලිව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. මේ සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී විශාල පින්කම් කරපු අය ගැන සඳහන් වෙනවා. නමුත් අන්තිම මොහොතේ හිත හදාගන්න බැරුව එයාට මනුස්ස ලෝකෙ අහිමි වෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ කරන පින්කම් අපත යනවා කියන එක නෙවෙයි. ඊළඟ ආත්ම භාවයේ තීරණය කරන්න හේතු වෙන්නේ අර මරණාසන කාලයේ හිතේ තියෙන සිතවිල්ල. අන්නේ සිතවිල්ල වඩාත්ම දිනු කරගන්න නම් අපි නිරතුරුව මේ කරන දාන සීලාදී පින්කම් ගැන නිතර නිතරම හිතන්නට ඕන. ඒ පින්කම් සමග අපි ජීවත් වෙන්නට ඕන මානසිකව. ඇතැම් විට අපිට එක්කෙන් උන වෙච්ච කාලයක මේ වගේ පින්කම් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ කාලෙට අපි මේ කරපු පින්කම් ගැන හිතලා හිතලා සතුටු වෙන්නට ඕන. මට පුළුවන් කාලේ මේ වගේ දුර බැහැර කියලා දාන දුන්නා, මේ වගේ සිල් සමාදන් වුණා, භාවනා කළා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරා, විහෙර විහාරස්ථාන සඳහා කැප වුණා කියන එක මෙන්න මේ කරුණ සමග එකටම අපි ජීවත් වෙන්නට ඕන. ඊළඟට මේ මුල් කරුණු හතරෙන් අපි පෝෂණය වෙලා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත්භාවය, දන් දීම කියලා මේ කරුණු හතරෙන් පෝෂණය වෙන ගමන් ඊළඟට සඳහන් කරනවා ප්‍රඥාව කියන එක නිතර නිතර ධර්මයේ ගැඹුරු කාරණා සිහිපත් කරන්නට ඕන. ඒ සඳහා විශේෂයෙන්ම අනිත්‍යතාවය මෙනෙහි කරන්නට ඕන. හැම මොහොතකම අපේ ඇස කන ආදී ආයතන, රූප ශබ්ද ආදී අරමුණු, චක්කු විඥාන ආදී විඥානයන් මේ ස්වභාවයන් හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණය නිතර නිතරම අපි මෙනෙහි කරන්නට ඕන. කාලයක් යද්දි පින්නතුනේ අපට අපේ සමස්ත ජීවිතයම මේ කරන ඉහෙළම කුසල දහම් සමග අපි ජීවත් වෙන අය බවට පත් වෙනවා. එහෙම වෙනකොට අද අපි ජීවිතයේ යම් කිසි දෙයකට ලෞකික වශයෙන් ප්‍රමුඛත්වය දීලා තියෙනවා නම් ඒ දේ සඳහා කරන කැපවීමත් එහෙම කරද්දී ඊට වඩා ඉහළ මට්ටමක අපේ හිත තියෙන්නේ මෙන්න මේ කුසලයන් සමග. අන්න ඒක ඊටාම ප්‍රබල කුසලයක් බවට, ආධ්‍යාත්මික ශක්තියක් බවට පත් වෙලා එකාතකින් මේ ජීවිතයේ නිරෝගී භාවයේ දිගාසිරි ලබන්න, කල්‍යාණ මිත්‍රත්වය ලබන්න හේතු වෙනවා. අනිත් අතින් අපේ පරලෝක ජීවිතය මීට වඩා ඉහළ තලයකට ගන්නට අපට ඒක ලොකු ශක්තියක් වෙනවා. ඉතින් ඔබට ඒ ගැන හිතලා හුඟක්ම සතුටටපත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් මෙන්න මේ පින්කම් සමග නිතර නිතරම ජීවත් වෙනවා නම් ඒ කෙනා මේ ජීවිතය වශයෙන් නිරෝගී සම්පත් ලබන්න කැමති නම් එයාට ඒ කාරණා ලබන්න පුළුවන්. එයා දිගාසිරි සම්පත් ලබන්න කැමති නම් ඒක කරගන්නත් පුළුවන්. එයාට හොඳට කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට අවස්ථාව ලබා ගන්න කැමති වෙනවා නම් ඒ කාරණාත් එයාට ඉෂ්ට වෙනවා. ඒ විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කාරණියත් ඔහුට ඉෂ්ට කරගන්න පුළුවන්. සුගතිගාමි වෙනව විතරක් නෙවෙයි පින්වත්නි. මොන ආත්ම භාවයකද අපි යන්නේ? මනුස්ස ආත්ම භාවයටද, නැවත දිව්‍ය ලෝකයටද, බ්‍රහ්ම ලෝකයටද කියලා අපට ඒ කාරණේ හිතන් තීරණය කරන්න පුළුවන් මේ කුසලයේ බලවත් වීම මත කියලා. ඒ විතරක් නෙවෙයි. නැවත මනුස්ස ලෝකෙට එනවා නම් අපි මොන රටේ ඉපදෙන්නේ, මොන කුලයේ ඉපදෙන්නේ කියන එකත් අපට මේ ආත්ම භාවයේදීම තීරණය කරන්න පුළුවන් කියලා. ඒ තරම් ප්‍රබල ආධ්‍යාත්මික ශක්තියක් බවට පත් වෙනවා මේ කරන දාන ආදී පින් දහම්, සීලාදී කුසල දහම් වලින් අපි ශක්තිමත්ව පෝෂණය වීම. ඒ විතරක් නෙවෙයි. ඉහළටම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රද්ධාදී කාරණා වලින් පෝෂණය වෙලා ශ්‍රද්ධාවෙන් අපි ඊටාම මනවින් ලෝකයේ දේශ බලලා ප්‍රඥාවෙන් ජීවිත ගත කළොතින් යම් කෙනෙක් කැමති නම් සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම දුරු කරන්න, අන්න ඒ සංයෝජන ධර්ම දුරු කළා සෝවාන ආදී මාර්ගඵලට ලබන්නටත් මේ උතුම් කුසලය තමන්ට හේතු වෙනවා කියන එක. ඉතින් මෙන්න මේ වගේ ආධ්‍යාත්මික ගමනක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මේ හැම දෙයකින්ම අවසාන ප්‍රතිඵලය තමයි අපට දිනෙන් දින අපේ සතුට වැඩි වෙනවා. අපේ ජීවිතයේ මේ භෞතික දේවල් දිරාපත් උනත්, අපේ ශරීරය මහලුනත්, අපි ළඟ මැසුරු කරන යාළුවන් අපෙන් ටිකෙන් ටික වෙන් උනත්, වියෝ වෙල ගියත් අපේ ආධ්‍යාත්මික සතුට අඩු වෙන්නේ නැහැ. අපි කායිකව කොච්චර දුර්වල වුණත් මේ ආධ්‍යාත්මික සතුටෙන් අපව ඉහළම තැනක ඔසවා තබනවා. අන්න ඒ සඳහායි බුදුහාමුදුරෝ අපට මේ ආධ්‍යාත්මික ගමන් මඟක් දේශනා කළේ. ඉතින් ඔබ හුඟක් වාසනාවන්තයි. ඊටාම පින්වන්ත අම්මල තාත්‍ර ලැබලා, වාසනාවන්ත දරුවන් ලැබලා, මේ උතුම් බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකෙ ඉපදිලා මේ වගේ කරදර කම්කටොළු අඩු රටක ජීවත් වෙන ලැබීම, ඉහළ අධ්‍යාපනයක් ලැබලා මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇසුරු කරන ලැබිලා පින්කම් කරන්නට හිත යෙදෙන සමයක ජීවත් වෙනට ලැබීම ඔබේ ජීවිතේ ලොකු භාග්යයක් කොට සලකන්න, ඒ පින දිනෙන් දින වර්ධනය කරගෙන ඉහළම තලයට පත් කරගන්නට නිතර නිතර අදිස්ථානයෙන් කටයුතු කරන්න, ඒ සඳහා ඔබට නිරතුරුව ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ ආශිර්වාදය සමගින් මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ නමින් මියගිය දෙමව්පියන් ඇතුළු කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් මේ උතුම් පින ආනිසංසයෙන් ඒ හැමදෙනාම සුවපත් වෙත්වා. අජිත් මහත්මාගේ, මල්කි නෝනගේ ආදරණීය මියගිය දෙමව්පියන්, ඒ වගේම මියගිය සහෝදර සහෝදරියන් මේ පින සුවපත් වෙත්වා. ඒ වගේම අපේ චන්දරක්කාගේ මියගිය දෙමව්පියන්, ඒ වගේම ආදරණීය සහෝදරිය ඒ සුමනාවති මහත්මිය ඇතුළු යම්තාක් ඥාතීන්, ඒ වගේම වෙනස් සත්‍යයන් මේ විශ්වයේ කොතන බොහෝ මෙවැනි තාම ශක්තිමත් කුසලයක් අනුමෝදන් වන්නට පුළුවන් තැනක සිටිත් නම් ඒ සියලු සත්වහුද මේ පින අනුමෝදන් සුවපත් වෙත්වා. ඒ හැම දෙනාම සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියනොත් අනුමෝදන්ව ඔබ හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කාලයක් දෙවියන් විසින් ආරක්ෂා කර දෙනු ලබත්වා කියන පැතුමෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි, අජිත් මහත්මා, මල්ලිකේ නෝනා, ඒ වගේම චන්දරක්කා බොහොමත්ම සතුටට පත්වන්න අද දින සිදු කරන්න බලාපොරොත්තු වුණු පින්කම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉතාම ලස්සනට සියතින්ම සිදු කරගන්න ලැබුණා කියලා. මේ උතුම් පින්කම ආනිසංසයෙන් මෙලොව වශයෙන් ඉදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු.